नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारण शरणयामि। साधु साधु साधु। गरुत्र महासंग्रत्नि अवसराय श्रद्धावंत पिंगवत्नि अपि मे विलावे अपगे शास्त्रुन् वहन्से वन ए भाग्यवत् अरहत् सम्मा संबुदुरजानन् वहन्से वदाल देशनावकट अहुंकम देन्नई सूदानं वेन्ने। पिंगतुनि मे लोके इताम पुदुम सहागत इताम विस्मित देयक् तियेनवा। ए पुदुम सहागत विस्मित दे बुदुरजानन् वहन्सेगे अवबोधयाय। अपट हितन्न बेरी अपट तेरुंगन्न बेरी समस्त लोकेम मिनिसुंगे देवियंगे प्रज्ञा एकतु कोला तेरुंगन्न बेरी देयक् बुदुरजानन् वहन्से तेरुंगत्ता। सियलुम देवियंगे मिनिसुंगे कल्पनाव एकतु कोला कल्पना करन्न बेरी देवल बुदुरजानन् वहन्से कल्पना कला। एकाई में बुद्ध के निकुगेती न विशेष आते अप्योगी मनुष्य इंट निमे देवियंट बमुंट हितागन बे खाला तुरकिंग एवगे आश्चर्यवत मनुष्यक में लोकेते पहलवेना पहलवेला लोकया किसी दावसक नुदान्न नुदाकीन में जीवित वलतीन सबै देवल पिन्ना देना। पिंगतुनी उपदान्नवा बुदुरजानन् वहन्से तमाई नियमम विदीत अवोध करगत्ते उन्नासगे अवोध करपु देवल वल अतर एकाक कर्मय मुकद्द कर्मय। बुदुरजानन् वहन्से देशना कला उबट मतक ऐति चेतनाव तमाई कर्मे वेन्ने। अपट चेतना मुकद्द कीलवत् हरियट तेरेन्ने नै। बुदुरजानन् वहन्से देशना कला चेतनाव तमाई कर्मे वेन्ने। एतकोट चेतना पहल करला तमाई कायेन वचनेन मनसिन कर्म करन्ने। एतकोट ई कर्म करन मनुष्यंगे जीविते विशेष ज्ञान अवबोध करगत् वयट पवा समहार विट पटलेनवा कीला कियन्ने। हरियटम तेरुम गन्न पुलुवन् अवबोधि तियेने तथागतयन् वहन्सेट। मेक पहेदिलि करन देशनावक् तियेनवा मज्जिम निकाये। ए देशनावट कियन्ने महा कम्म विभंग सूत्रे। मुकद्द मे देशनावे नम? ए कियन्ने कर्मय विग्रह कर कर देशना किरीमेदी अपिट हितन्न बेरि पैत्तक् बुदुरजानन् वहन्से मे देशनावेदी अपट कियला देनवा। मे देशनाव करन्न हेतुव एकतरा सिद्धियक्। ए दवसल बुदुरजानन् वहन्से वेड सिटिये रजगहनुवर वेलुवने रजगहनुवर वेलुवनारामे तमयि बुदुरजानन् वहन्से वेड सिटिये। एदा मे समिद्धि ए दवसल समिद्धि कियला स्वामीन् वहन्से केने वनांतरेक ए आसन्ने कुटियेक वासे कला। एतकोट එක්තරා තාපසෙක්. ඒ තාපසයාගේ නම පෝතලී පුත්‍ර. පෝතලී පුත්‍ර කියන තාපසයා ඇවිදැවිද යනකොට නිකන් ඔය ඇවිදැවිද යනකොට මේ කුටිය දැකලා කිට්ටු වුණා. කිට්ටු වෙනකොට මේ හිටිය හාමුදුරු කෙනෙක්. කවුද හිටපු ස්වාමීන් වහන්සේ? සමිද්දි. සමිද්දි ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා මේ පුද්ගලයා කවුද? පෝතලී පුත්‍ර කියන පුද්ගලයා සමිද්දි ස්වාමීන් වහන්සේට මේම කියනවා. ආයුෂ්මත් සමිද්දි, මට බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. මුණ ගැහිලා ඒ ශ්‍රමණ ගෞතමයන් කියන දේවල් මට අහන්න ලැබුණා. එතකොට ඒ ශ්‍රමණ ගෞතමයන් මෙන්න මෙහෙම එකක් කිව්ව මට ඇහුණා. දැන් උතර මෙයා කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. මුණ ගැහිලා ඔව් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්ව මට ඇහුණා. මොකද්ද? මෝගං කාය කම්මං. මේ කයින් කරන දේවල් වල කිසි විපාකයක් දෙන්නේ නැහැ. හිස්. මෝගං වචී කම්මං. වචනින් කරන දේවල් වල විපාකයක් දෙන්නේ නැහැ. හිස්. මනෝ කම්ම මේව සත්‍යං. සත්‍ය මනෝ කර්මේ විතරයි කියලා බුදුහාඳුරෝ කිව්වා කියලා දැන් මේ පුද්ගලයා කියනවා. කවුද මේ කියන්නේ? පෝතලී පුත්ත කියනවා. බුදුරජාණන් වහන්සේ මට මුණ ගැහුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මට අහන්න ලැබුණා මෙන්න මේ කරුණ. මොකද්ද? කායික ක්‍රියාවල කිසි විපාකයක් නැහැ. වචනේ කියන දේවල් වල කිසි විපාකයක් නැහැ. සත්‍ය වශයෙන්ම තියෙන්නේ මනෝ කර්ම විතරයි. එහෙම කියලා ඇහුණා කියනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේ කවුද? උන්වහන්සේගේ නම සමිද්දි ස්වාමී වහන්සේ පෝතලී පුත්‍රට කියනවා. පෝතලී පුත්‍ර, උහුම කියන්නේපා. ඔය කතාව කියන්නේපා. බුදුරජාණන් වහන්සේට ওই විදිහට අභූතයෙන් චෝදනා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ කවදාවත් ওই જાතියේ බණ කියලා නැහැ. දැන් කිසි ප්‍රමාණයකට ඒ ශ්‍රාවකයා එතකොට බුද්ධිමත් නේද? අපිට කිව්වොත් එහෙම එහෙමද කියලා ගිලි එකපාරට. දැන් මල්ලි වෙනස. ඔහොම කියන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ නැහැ කිව්වා. කායික කර්මවල විපාක නැtei කියලා. වචනින් කියන වචී කර්මවල විපාක නැtei කියලා දේශනා කරන්නේ නැහැ. මනෝ කර්ම විතරයි සත්‍යයි කියලා දේශනා කරන්නේ නැහැ කිව්වා. එතකොට මාර්යා අහනවා, තමුණාසි මහන්ල ගොඩක් අද්ද? ඉතින් කිව්වා මේ එච්චර කල් නැහැ, අවුරුදු 3යි. මහන වෙලා 3 අවුරුද්දක් වෙනවා කිව්වා. එතකොට මෙයා තමුණාසි මේ මහන්ල අවුරුදු 3න් ශාස්ත්‍රුන් වහන්සේව ආරක්ෂා කරන්න ඔච්චර මහන්සි වෙනවා නම් මහා තෙරුන් වහන්සේලගෙන මට කතා කරන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඇහුවා. ඇහුවා සමිද්දි, චේතනාවක් පහල කරලා කයින් වචනේ මනසින් කර්ම කොට කර්මයේ කරනකොට එයා මොන වගේ විඳීමක්ද විඳින්නේ? චේතනා පහල කරලා කයින් වචනේ මනසින් කර්ම කරනකොට කර්ම කරලා හිට මොන වගේ වේදනාවක්ද විඳින්නේ කියලා ඇහුවා. දැන් එතකොට මේ අර්ථය තේරුනේ නැහැ. මේ අහපු ප්‍රශ්නේ තේරුනේ නැහැ අර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ උත්තර දුන්න මේ ආයිෂ්මත්තුනි, මේ චේතනා පහල කොට යම් කර්මයක් කරනවද, කයින් වචනේ මනසින් යම් කර්මයක් කරනවද, කළාට පස්සේ යා විඳින්නේ දුක කියලා කිව්වා. එතකොට මේකට අර පුද්ගලයා එකඟ වුණේ නැහැ. එකඟු නැතුව ගියා යා. ගියාම මේ ස්වාමීන් වහන්සේට හිතුණා, මම අද මේ ඇතිවෙච්ච සිද්ධිය බුදුරජාණන් වහන්සේට දන්නන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේ කෙලින්ම ගියා ආනන්ද හාමුදුරු හම්බෙන්න. ආනන්ද හාමුදුරන්ට කිව්වා, මෙහෙමයි හරි වැඩේ, මේ උදේ මේ ආවනමිනී පෝතලී පුත්ත කියන තාපසික ආවා. එළ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඊට පස්සේ උන්නේ ඇහුවා මේ චේතනා පහල කොට කයින් වචනින් මනසින් කර්ම කළාට පස්සේ මොන වගේ කද්දියා විඳින්නේ කියලා. එතකොට මම කිව්වා චේතනා පහල කොට කර්ම කළාට පස්සේ කයින් වචනින් මනසින් දුක විඳිනවා කියලා. මෙන්න මේ සිද්ධිය දැන් මට හරි පස්සෙන් මම කියපු එක ඔව් ධර්මයට ගැලපෙනවද දන්නේ නැහැ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, ආයුෂ්මත භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ද හොඳ කාරණාවක් ඕක. බුදිය ඇති වෙච්ච මේ පළහිලව්ව අපි ගිහින් භාග්‍යවතුන් වහන්සේට කියමු මේක. කියලා මේ කාරණිය අහමු. මේ ස්වාමීන් වහන්සේයි ආනන්ද හාමුදුරුවෝයි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පිටත් වුණා කියලා උන්වහන්සේ වන්දනා කළා කිව්වා. ස්වාමීනි මෙන්න මේ උදේ පාන්දර මේ පෝතලී පුත්‍රයා ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්න ගොඩක් අහලා මෙහෙම මේ බුදුරජාණන් වහන්සේ කිව්වයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ මං එහෙම පුද්ගලෙක් දැකලවත් නැහැ කිව්වා. දන්නේවත් නැහැ කිව්වා. මං එහෙම එකෙක් එක්ක කතා කරලා නැහැ කිව්වා. දැන් එතකොට බලන්න බුද්ධ කාලෙත් එහෙමනම් මෙකල කවර කතාද? දැන් මේ පුද්ගලයා කිව්වේ කොහොමද? මට බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහලා උන්වහන්සේ මාත් එක්ක මෙහෙම කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය දස්සනම්පිකෝ ආනන්ද පෞතලී පුත්තස පරිබ්බාජිකස නාදුජානාමි. ඔයෙම පුද්ගලෙක්ව දැක්කා කියලාවත් මම දන්නේ නැහැ කිව්වා. ඉතින් කුතෝ පණීව රූපං කතාසල්ලපං කතා කළා කියන ගැන කවර කතාවක්ද? මම දැක්කා කියලාවත් දන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නොකියු දේවල් නොපැවසු දේවල් ඒ කාලෙත් ඉඳලා තියෙනවා අසත්පුරුෂයෝ දොඩෝ දොඩෝ යන්න. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැබැයි ওই පුද්ගලයා අහපු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? චේතනා පහලකොට ඔව් කයින් වචනේ මනසින් කර්මයක් කළාට පස්සේ යා විඳින්නේ මොකද්ද කියලා අහපු එකට ඔය උත්තර දීපු විදිය නම් වැරදි කිව්වා. අයරේ මොකද දීපු උත්තරේ? විඳින්නේ දුකක් කිව්වා. එතකොට එතන හිටියා තව කාඳුර කෙනෙක් හිටියා එතන. එයාගේ නම උදායි. උදායි කියන හාමුදුර කියන නෑ ස්වාමීනි මෙයා මේ අදහස් කරන්න ඇත්තේ මේ අපේ සමිද්දි ස්වාමීන් වහන්සේ යම් කිසි දෙයක් විඳිනවා දේශයල් දුකයි කියන අදහසින් වෙන්න ඇති. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනනට කියන ආනන්ද බලන්න මේ උන්නේ කියන එක කියන මුන්නේ කටාරණ එකට මම දැනගත්ත එක බෙල්ල උස් උස් දැන් කතා කරන ලෑස්ති වෙනකට ලස්සන අර්ථය මේක කියනවා. පස්සකෝතුවන් ආනන්ද ඉමාස්ස උදායිස මොගපුරුස උම්මක් ගන්න බලන්න මේ පුද්ගලගිනි වැටීම් වැරද්ද. අඤ්ඤාසින්කෝවාං ආනන්ද ඉදානීවං උදාය මොගපුරුස උම්මුජ්ජමානෝ අයෝනිසු උම්මුජ්ජ ඔළු උස් උස් ලෑස්ති වෙනකට මම තීරුම් ගත්තා අයෝනිසුගේ මානසිකාරීමයි මේ ඔළු උස්සන්නේ කියලා. එහෙනම් අයෝනිසුගේ මානසිකාරේ එකල සිටියා නම් මෙකල ගැන කවර කතාද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ ආනන්ද මේ පෝතලී පුත්තයි අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ ත්‍රිවිධ වේදනාව ගැන. ඒ කියන්නේ සැප දුක උපේක්ෂාව ගැන මෙන්න මේ ගැන යහලා තියෙන්නේ. කියන ඕකට උත්තරේ දෙන්න තිබුණේ ওই විදිහට නෙමෙයි කියන. ඔකට උත්තරේ දෙන්න තිබුණේ මෙහෙමයි කියනවා. කියලා කියනවා පෝතලී පුත්ත චේතනා පහලකොට කයින් වචනේ මනසින් කර්ම කරලා සැප විඳීමක් ලැබිය යුතුද? එයා ඒ සැපේ විඳිනවා. චේතනා පහලකොට කයින් වචනේ මනසින් කර්ම කරලා දුක් විඳීමක් ලැබිය යුතුද? එයා ඒ දුක විඳිනවා. චේතනා පහලකොට කයින් වචනේ මනසින් කර්ම කොට උපේක්ෂා විඳීමක් විඳ යුතුද? එයා ඒ උපේක්ෂා විඳිනවා. එන නමුත් ආනන්දේ එහෙම අපි කිව්වට ඔය අන්‍යාගමික තාපසිව හරි මෝඩයි බාලයි. බාලයි කියන්නේ ඔව් මෝඩයි. අව්‍යක්තා අව්‍යක්තා කියන්නේ ව්‍යක්ත නැහැ දක්ෂ නැහැ. ඒ නිසා මේ ඒගොල්ලෝ කොහොමද මේ තථාගතයන් වහන්සේ නමකගේ මහා කම්ම විභංගය කර්මයේ විග්‍රහ කොට පෙන්වා දෙන විස්තරේ ඒගොල්ලෝ කොහොමද දන්නේ? ඊට පස්සේ කියනවා ආනන්ද ඔබ කැමති දහන්න තථාගතයන් වහන්සේගේ මහා කම්ම විභංගේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන කර්මී විග්‍රහ කොට කරන දේශනාව ඔබ කැමති දහන්න. එතකොට ආනන්ද හාමුදුරු කියනවා ඒ තස්ස භගවා කාලෝ භාග්‍යතුන් වහන්සේ මේට කාලයයි ඒ තස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ මේට කාලයයි භාග්‍යතුන් වහන්සේ මහා කම්ම විභංගේ දේශනා කරන්න කියනවා. දැන් මෙතන තියෙනවා පින්වතුනි මේ කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අපිට හිතන්න බැරි පැති. මොකද සමහර විට අපි දන්නේ නැහැ. අපිත් සමහර විට මිනිස්සු ගැන එක එක තීරණ ගන්න නැද්ද? අපි සමාර්ථ බාහිරින් මිනිසෙක්ව බලලා අපි ස්ථිර වචන වලින් කතා කරන අවස්ථාල් තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා මෙයා ආසවල් අසවල් දී කළා මෙයා නම් දිවි ලෝකේ යනවාමයි. සමහරුන්ට අපි කියන්න පුළුවන් මෙයා ආසවල් අසවල් දී කළා මෙයා නම් නිරේමයි. නමුත් අපි ඒක කියන්නේ මේ පුද්ගලයාගේ චේතනාවේ තියෙන වෙනස්කම් දැකලාද? නැහැ. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ නිසා ආනන්දය දැන් ඔන්න විස්තර කරන මහා කම්ම විභංගය. ආනන්දේ මේ ලෝකේ පුද්ගලයින් හතර දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ සමස්ත සත්වයාම කොටස් කීයටද? ඔව් මිනිසයන් කොටස් හතරකට බෙදලා දකින්න පුළුවන්. ඇතැම් අය ඉන්නවා සතුන් මරනවා. එතකොට සතුන් මරන කොටසක් ඉන්නවා. ඒ කොටසේ ඉන්නවා සතුන් මරනවා එක්ක සොරකම් කරනවා. එහෙම නැත්නම් වැරදි කාම සේවනයේ දෙනවා එක්ක බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා අබිද්‍යා අනුන්ගේ දේවල් ගැන ආස කර කර ඉන්නවා ව්‍යාපාද තරහින් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකින් ඉන්නවා ඒගොල්ලෝ කායිබදී මරණින් මතු කොයිද උපදින්නේ නිරේ උපදිනවා ඒ වගේම තව කොටසක් ඉන්නවා ඒගොල්ලොත් සතුන් මරනවා හොරකම් කරනවා වැරදි කාම සේවනයේ දෙනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා අනුන්ගේ දේවල් වලට ආසා කරනවා තරහ සිතින් ඉන්නවා මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා හැබැයි ඒගොල්ල මරණින් මතු සුගතිය උපදිනවා දැන් බලන්න මේ මිනිසක් මේ කියන්න හදන්නේ බුදුරජාන් වහන්සේ. අපි අසූදයන් නෙමෙයිනේ මේ අහන්නේ දැන්. ඔව් පස්පල් දස අකුසල් කරන කෙනෙක් ඉන්නවා මරණින් මත්තේ නිරේ යනවා. ඒ වගේම තව පස්පල් දස අකුසල් කරන කෙනෙක් ඉන්නවා මරණින් මත්තේ සුගතිය යනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ඊට පස්සේ කියන තව පුද්ගලෙක් ඉන්නවා එයා සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. සොරකමින් වැලකී වාසය කරනවා වැරදි කාම සේවනයෙන් වැලකී වාසය කරනවා බොරු කීමෙන් වැලකී වාසය කරනවා කේලාම් කීමෙන් වැලකී වාසය කරනවා පරුස වචන කීමෙන් වැලකී වාසය කරනවා හිස් වචන කීමෙන් වැලකී වාසය කරනවා ආන්නේ පුද්ගලයා මරණින් මත්තේ සුගතියේ උපදිනවා තව පුද්ගලෙක් ඉන්නවා සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා සොරකමින් වැළකී වාසය කරනවා වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරනවා බොරු කීමෙන් වැළකී වාසය කරනවා කේලාම් කීමෙන් වැළකී වාසය කරනවා පරුස වචන කීමෙන් වැළකී වාසය කරනවා හිස් වචන කීමෙන් වැළකී වාසය කරනවා ඊළඟට අනුන්ගේ දේවල්ට ආසා කිරීමෙන් වැළකී වාසය කරනවා තරහ රහිත සිතින් වාසය කරනවා සම්මා දිට්ඨින් යුතුව වාසය කරනවා හැබැයි යා මරණින් මත්තේ නිරේ උපදිනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒතර පුද්ගලයෝ හතර දිනක් ඉන්නවා එක්කෙනෙක් එක කොටසක් ඉන්නවා පස්පව දසා කුසල් කරනවා මරණින් මත්තේ නිරේ යනවා තව කොටසක් ඉන්නවා පස්පව දසා කුසල් කරනවා මරණින් මත්තේ සුගතිය යනවා ඒ වගේම කොටසක් ඉන්නවා පස්පව දසා කුසල් වලින් වෙන් වී ඉන්නවා මරණින් මත්තේ සුගතිය. තව කොටසක් ඉන්නවා පස්පව් දස අකුසල වලින් වෙන් වී ඉන්නවා මරණින් මත්තේ නිරේ යනවා. දැන් මේ කොහොමද වෙන්නේ කියන එක අපි බලමු බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ආනන්දය ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා හොඳට මහන්සි වෙලා භාවනා කරනවා. හොඳට මහන්සි වෙලා භාවනා කළ භාවනා කළ චිත්ත සමාධියක් උපදවා ගන්නවා චිත්ත සමාධියක් උපදවාගෙන හිට එයා චුතුපපාත ඥානයක් ඇති කර ගන්නවා මොකද ඇති කරගන්නේ චුතුපපාත ඥානයක් ඇති කර ගන්නවා දිවස් නෝන සත්‍යයන් මැරිලා උපදින තැන දකින්නේ එතකොට දැන් මෙයා දකිනවා මේ ලෝකේ සතුන් මරපු සොරකම් කරපු වැරදි කාම සේවනයේ යෙදුන බොරු කියපු කේලාම් කියපු පරුස වචන කියපු හිස් වචන කියපු අනුන්ගේ දේට ආසා කරපු දේශ සහිත සිතින් වාසය කරපු මිසදුටු පුද්ගලයේ මරණින් මත්ති නිරේ උපදිලා ඉන්නවා. ධම්මයා සමාධියක් උපද්දවගෙන ඒ සමාධිය බලවත් කළා හිට ඔන්න දිවස් උපදවල එයා දැක්කා. දැක්කේ මොකද්ද? පස්පව් දස අකුසල් කරන පුද්ගලයන් නිරේ උපදිලා ඉන්නවා. මෙයා දැකලා කියනවා අත්තිකිර බොහෝ පාපානි කම්මානි බවත්නි පව් කියලා දෙයක් තියෙනවා. අත්ති දුෂ්චරිතස්ස විපාකෝ මේ දුෂ්චරිතේ විපාක තියෙනවා. මං දැක්කා මේ මනුස්ස ලෝකේ සත්තු මරපු සොරකම් කරපු වැරදි කාම සේවනයේ හැසුරුණ බොරු කියපු කේලාම් කියපු පරුස වචන කියපු හිස් වචන කියපු අනුන්ගේ දේට ආසා කරපු දේශ සහිත සිටින් වාසය කරපු මිසදුටු පුද්ගලයෙක් නිරේ ඉපදිලා ඉන්නවා. මැරිලා හිට යා නිරේ ඉපදෙන්නේ මම දැක්කා. ඊට පස්සේ යා කියන ඒ නිසා යමෙක් මේ පස්පව් දස අකුසල් කරනවාද ඒ හැමෝම මැරිලා ගිහින් නිරේ උපදිනවා. එතකොට යා කියනවා යමෙක් පස්පව් දස අකුසල් කරනවාද ඒ සියලු දෙනාම නිරේගින් උපදිනවා. එතකොට යමෙක් මේ විදිහට දැක්කොත් එයා හරියට දැක්කා. උදැන් මෙයා දැකපු එක ගැන කියන්නේ. යමෙක් මේ විදිහට දැක්කොත් එයා හරියට දැක්කා. එයා වෙන විදිහකට දැක්කොත් එයා ඇත්ත දැක්කේ නෑ. එයා මිත්‍යා ඥානයක් එක කියලා මොකද කරන්නේ? තමන් යමක් දැක්කද? තමන් යමක් තේරුම් ගත්තද? තමන් යමක් වටහා ගත්තද? ඒකේ හිත බැස ගන්නවා. ඒකමයි සත්‍යය. අනිත්‍යව ඔක්කොම බොරුයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ශ්‍රමණේ කෝ බ්‍රාහ්මණේ කෝ වීරිය කරලා කරලා මහන්සි වෙලා හිට සමාධියක් උපදව ගන්නවා. ඊට පස්සේ සමාධියක් උපදවගෙන මෙයා බලනවා ලෝකේ. බලද්දි මෙයාට දිවස් නුවණ පහළ වෙනවා. මෙයාට දිවසක් ලැබෙනවා. දැන් මෙයා බලද්දි පේන්නේ වෙනින් එකක් මෙයාට. මොකද්ද පේන්නේ? මෙයාට පේනවා සුගතියේ මිනිස්සෙක් ගිහලා උපදිනවා. හැබැයි මිනිස් ලෝකෙ ඉඳිද්දි සත්තු මරපු එක්කෙදි සොරකම් කරපු එක්කෙනෙක් කියා. වැරදි කාම සේවනේ ඉදිච්ච එක්කෙදි. එයා බොරු කියපු එක්කෙනෙක්. කේලාම් කියපු එක්කෙනෙක්. පරුස වචන හිස් වචන කියපු එක්කෙනෙක්. අනුන්ගේ දේවල් වලට ආසා කරපු එක්කෙනෙක්. දේශ සිතින් හිටපු එක්කෙනෙක්. මිසදුටු එක්කෙනෙක්. මෙයා දැක්කා උන් දෙගෙන් උපදිලා තියෙන්නේ කොහේද? දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදිලා. එතකොට මෙයා කියනවා. එතකොට යා දෘෂ්ටියකට එනවා. නත්ති බෝ පාපකානි කම්මානි පව් කියලා දෙයක් නැත. නත්ති දුච්චරිතස්ස විපාකෝ දුච්චරිතයෙහි විපාක නැත. මං දැක්කා. දැන් යා දැකපු දෙයක් කියන්නේ. මං දැක්කා මේ මනුස්ස ලෝකෙ ඉන්නේද්දි සත්තු මරපු සොරකම් කරපු වැරදි කාම සේවනේ යෙදුණු බොරු කියපු කේලාම් කියපු පරුස වචන හිස් වචන කියපු අනුන්ගේ දේට ආස කරපු දේශසහගත සිතින් හිටපු මිත්‍යා දෘෂ්ටික පුද්ගලෙක් මැරිලා හිට කොහේද? දෙවිය ලෝකේ ගිහිල්ලා ඉපදිලා ඉන්නවා. මං දැක්ව එක තමයි හරි. දැන් මෙයා කියනවා මං දැකපු එක තමයි හරි කියලා. එයා ඒකම ගත්තා. එයා යමක් දැක්කද, යමක් තේරුම් ගත්තද, යමක් වටහා ගත්තද ඒකම අරගෙන එයා හුවා දැක්වා. එතකොට යම් කිසි කෙනෙක් කියනවා නම් පව් වල විපාක නැහැ කියලා ඒකයි හරි. එයා කියනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් පව් වල විපාක නැහැ කියලා එයාගේ ඥානෙ හරි ඥානෙ. යම් කිසි කෙනෙක් ඊට වෙනස් විදිහට කිව්වොත් එයාගේ ඥානෙ වැරදි ඥානෙ. ඒ නිසා මේකමයි සත්‍ය. අනිත්‍යව බොරුවේ කියලා එයා කියාගෙන යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් හොඳට තාපසේ කවුරු හරි කෙනෙක් හොඳට භාවනා කළා කළා සමාධියක් උපද්දවා ගන්නවා. සමාධියක් උපද්දවගෙන හිට එයා බලනවා දැන් මේ මිනිස්සු මැරෙන්නේ කොහේද උපදින්නේ කියලා. එයා දකිනවා මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා මේ පස්පව් දස අකුසල් වලින් වැළකී සතුන් මරන්නේ සොරකම් කරන්නේ වැරදි කාම සේවනයේ දෙන්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ පරුස වචන කියන්නේ හිස් වචන කියන්නේ අනුන්ගේ දේට ආසා කරන්නේ ඊළඟට තරහ සිතින් ඉන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැහැ. මෙයා සම්මාදිට්ඨියට ඉන්නවා. මෙයා යා මෙරිලා ගිහිල්ලා සුගතිය උපදිනවා. මෙයා දැක්ක මේ පින් කරපු එක්කෙනෙක් ගිහිල්ලා දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. දැකලා මෙයා කියනවා පින් තියෙනවාමයි. පින් තියෙනවාමයි. මං දැක්කා. මේ යහපත් දේවල් විපාක තියෙනවා මම දැක්කා. කොහොමද දැක්කේ? මං දැක්ක මේ පස් පෞද්දාස අකුසල් වලින් වැළකී සිටින පුද්ගලෙක් මැරිලා ගිහින් දෙවියන් අතර ඉපදිලා ඉන්න මං දැක්කා. ඉතින් ඊට පස්සේ මෙයා කියනවා පස්පව් දස කුසල් වලින් වැළකී යමෙක් සිටිනවාද ඒ සියලු දෙනාම දෙවියන් අතරට යනවා. එහෙම කිව්වොත් යමෙක් එයාගේ ඥානේ හරි ඥානේ, වෙනස් විදිහකට කිව්වොත් එයාගේ ඥානේ වැරදි ඥානේ කියලා තමයි යමක් දැක්කද ඒකම අල්ලගෙන ඒකම පිටවාගෙන කියනවා අනිත්‍යව ඔක්කොම බොරු, මම මේ කියන එක විතරයි ඇත්ත කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනාත් හොඳට භාවනා කරලා සමාධියක් උපද්දවලා හිට බලනවා මේ මැරිච්ච මිනිස්සු කොහෙද උපදින්නේ කියලා. එතකොට මෙයා දකිනවා නිරේ උපදලා ඉන්නවා මිනිසෙක්, මෙලව හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. මෙලව සතුන් මැරීමෙන් වැළකුණු, සොරකමින් වැළකුණු, වැරදි කාම සේවනයෙන් වැළකුණු, බොරුවෙන් වැළකුණු, කේලමෙන් පරුස වචනෙන් හිස් වචනෙන් වැළකුණු, අනුන්ගේ දේට ආසන්න නොකර ඉන්න තරහසිතක් නැති සම්මාදිට්ඨිය කෙනෙක් ගිහින් නිරේ උපදිලා. මේක දැකලා මෙයා හිතනවා අපොයි අපොයි මේ පින්වල විපාක නැහැ නේද? පින් කිරීමේ විපාක නැහැ නේද? ඇයි මේ පින් කරපු මිනිස්සේ ගිහින් නිරේ උපදිලා? යා කියද මම දැක්කා මේක. මම භාවනා කළා, මම සමාධියක් උපද්දව ගත්තා, මට දිවස් ඥාණයෙන් ලැබුණා. මම මේ දිවසින් මේ දේ දැක්කා. ඒ නිසා මේ යමෙක් පින් කරනවාද ඒ සියලු දෙනා මරණින් මතු නිරේ යනවා. දැන් මෙයා කියනවා ඒ සියලු දෙනා මරණින් මතු නිරේ යනවා. ඒ කතාව යමෙක් කියනවා නම් ඒක තමයි හරි ඥානේ. ඊට වෙනස් විදිහට කිව්වොත් වැරදි ඥානේ. ඒ නිසා මේමයි සත්‍ය, අනිත්‍යව බොරුයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක හරි ලස්සනට විස්තර කරනවා උන්වහන්සේ. අර මුලින්ම බැලපු එක්කෙනා දැක්කේ මොකද්ද? දැන් ඔය හතර දිනේ හතර විදිහට දැක්කනේ. මුලින්ම දැකපු එක්කෙනා දැක්කේ කොහමද? පාව කරපු එක්කෙනා නිරේ යනවා දැක්කා. බුදුරජාන් වහන්සේ දේශනා කළා ආනන්දය. එතකොට මේ පුද්ගලයා මෙහෙම කිව්වනේ, පාව කියලා දෙයක් තියෙනවා. ඒ වගේම දුෂ්චරිතේ විපාක තියෙනවා කියලා කිව්වද මං ඒක අනුමත කරනවා. ඒක හරි. ඒක හරි කියලා අනුමත කරනවා. හැබැයි යා කිව්වද ඒ වගේ මෙයා තව එකක් කිව්වා, මම දැක්ක දුෂ්චරිත කරපු පුද්ගලෙ නිරේගින් ඉපදිලා ඉන්නවා. ආනන්දේ මං ඒකත් අනුමත කරනවා. ඒක හරි කියලා. ඒ වගේ මෙයා කිව්වා යමෙක් පස්පව් දුෂ්චරිත කරනවාද දස කුසල් කරනවාද ඒ සියලු දෙනාම නිරේ යනවා කියලා. ආනන්දේ මං ඒකනම් අනුමත කරන්නේ. ඊළඟට කියනවා ඒ වගේම එයා මෙහෙම කිව්වා යමෙක් කොයි විදිහට දැක්කනම් එයාගේ ඥානෙ තමයි හරි ඥානෙ, වෙනස් විදිහට දැක්කොත් ඒකට වැරදි ඥානෙ කියලා කියනවා. එයා දැක්ක යමක්ද ඒකම ඇත්තයි කියලා අනිත්‍ය බොරුයි කියනවා. ඒකත් මං අනුමත කරන්නේ කියලා කියනවා. මක් නිසාද ආනන්දේ මං එහෙම කරන්නේ? තථාගතයන් වහන්සේගේ මහා කම්ම කර්මය පිළිබඳ විග්‍රහය ගැන තියෙන අවබෝධය මේගොල්ලෝ දකින්නට වඩා වෙනස් එකක් කියනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ තව කෙනෙක් දැක්ක මෙහෙම. අනේ ඊළඟ කෙනා දැක්කේ කොහොමද? පස්පව් දස අකුසල් කරපු කෙනෙක් සුගතියේ ගිහිලා ඉන්නවා. එහෙම දැකලා එයා කිව්වා මොකද්ද කිව්වේ? ඔව් එයා කිව්වා මේ පව්වල විපාක නෑ, පව් කියලා දෙයක් නෑ. බුදුරජාන් වහන්සේ වදාලා එක්කෙනෙක් කිව්වා එහෙම දැකලා හිට මේ පව්වල විපාක නෑ කියලා. ආනන්දේ මම ඒක අනුමත කරන්නේ නෑ. ඒක අනුමත කරන්නේ නෑ. ඒ වගේම යා කිව්වා මේ එයා දැක්ක කියලා පව් කරපු එක්කෙනෙක් ගිහිල්ලා කොහෙද? දෙවියන් අතර ඉපදලා ඉන්නවා. මං ඒක අනුමත කරනකෝ ඒක වෙන්න පුළුවන් කියලා. ඊළඟට යා මෙහෙම කිව්වා යමෙක් පව් කරනවාද ඒ සියලු දෙනා දිව්‍ය ලෝකෙට උපදිනවා කියලා. මං ඒකනම් අනුමත කරන්නේ නැහැ. ඒ වගේ මෙයා කිව්වා යම් කිසි කෙනෙක් මේ යා දැකපු විදිහට දැක්කොත් තමයි ඒ ඥානෙ තමයි හරි ඥානෙ. වෙන විදිහකට දැක්කොත් ඒක වැරදි ඥානෙ. එයා දැකපු දේම අල්ලගෙන යනවා මේකමයි ඇත්ත අනිත්‍යව බොරු කියලා. මං ඒක අනුමත කරන්නේ නෑ. මොකද හේතුව තථාගතයන් වහන්සේගේ කර්මයේ පිළිබඳ විග්‍රහය මීට වෙනස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තුන්වෙනි එක්කෙනා. එයා කොහොමද කිව්වේ? එයා දැක්ක කිව්වා පස්පව් දස කුසල් වලින් වෙන් වෙලා පින් කරමින් හිටපු එක්කෙනෙක් ගිහින් මරණින් මත්තේ ඔව් දිව්‍ය ලෝකෙ ඉපදලා එනවා. එයා දැකලා කිව්වා භවත්නි මේ හැබෑවටම පින් කියලා දෙයක් තියෙනවා. පින්වල විපාක තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ මං ඒක අනුමත කරනවා. ඒක හරි කියලා. ඒ වගේ මෙයා දේශනා කළා මම දැක්කා මේ පින් කරපු එක්කෙනෙක් ගිහින් දිව්‍ය ලෝකෙ ඉපදලා ඉන්නවා කියන මං ඒකත් අනුමත කරනවා. ඒ වගේම එයා කියනවා පින් කරන යමෙක් ඇද්ද සියල්ලෝම දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා මං ඒක නම් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම එයා කියනවා මේ විදිහට දැක්කොත් තමයි හරි දැක්ම හරි ඥානෙ. වෙනස් විදිහකට කිව්වොත් ඒක වැරදි ඥානෙ. මේකමයි සත්‍ය අනිත් එක බොරුයි කියලා මං ඒක අනුමත කරන්නේ නෑ. මොකද තථාගතයන් වහන්සේගේ මේ කර්මයේ පිළිබඳ විග්‍රහය මීට වෙනස්. ඊළඟ තව එක්කෙනෙක් දැක්කා. මොකද දැක්කේ? පින් කරපු එක්කෙනෙක් ගිහින් නිරේ ඉපදිලා. පින් කරපු එක්කෙනෙක් නිරේ ඉපදිලා. එතකොට දැකලා එයා කියනවා අයියෝ පින කියල එකක් නෑ, සුචරිතේ විපාක නෑ කියලා මං අනුමත කරන්නේ නෑ කියන එයාගේ කතාව. ඊළඟට එයා කියනවා මම දැක්ක පුද්ගලයේ පින් කරපු එක්කෙනෙක් ගිහින් නිරේ ඉපදිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මං අනුමත කරනවා, ඒක වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා මෙහෙම කියනවා ඊළඟට යමෙක් පින් කරනවාද සියල්ලෝම නිරේ යනවා කියලා. ඒක මං අනුමත කරන්නේ නෑ. ඒ වගේම එයා ඒ තමන්ට තේරිච්ච තමන්ට වැටහිච්ච දේ අල්ලගෙන එයා කියනවා මේ විදිහට කිව්වොත් තමයි හරි, මේ විදිහට නොකිව්වොත් වැරදි. ඒ නිසා මේ විදිහ දැක්මක්මයි තියෙන්න ඕනේ කියලා ඒකම කතා කරනවා. ඒකට මං අනුමත කරන්නෙත් නෑ. ඒක තථාගතයන් වහන්සේගේ ඥානෙ. දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය පුද්ගලෙක් ඉන්නවා සත්තු මරනවා සොරකම් කරනවා වැරදි කාම සේවනේ යෙදෙනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා අනුන්ගේ දේවල් වලට ආසා කරනවා ද්වේෂ සහගත සිටින් ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා කය බිදී මරණින් මත්තේ නිරේ උපදිනවා. එතකොට මේක තියෙනවා. එතකොට එයා කලින් යම් කිසි කර්මයක් කළා තියෙනවා නම් කයින් වචනේ මනසින් පාප කර්මයක් කළා තියෙනවා නම් දුක් විඳින්ද. ඒ වගේම පස්සේ කාලේ එයා පාප කර්මයක් කළා තියෙනවා නම් දුක් විඳීමට එක්කෝ එයා මරණාසන්න කාලේ අවසාන කාලේ එයා මිත්‍යා දෘෂ්ටියකින් යුක්තව වාසය කළා තියෙනවා නම් ආන්න ඒකයි කියනවා හේතුව එයා නිරේ උපදින්න. ඔබට මතකද මෙහෙම සිද්ධියක් ගැන සඳහන් වෙනවා බුද්ධ දේශනාවක. කුසල් රජ්ජුරුව මේ දවසක් මේ මහා දවල් එනවා බුදුරජාණන් වහන්සේව දකින්න. එතන බුදුරජාණන් වහන්සේ අහන මොකද රජ්ජුරුනි මේ මහා දවල් සිටුවරේක් හිටිය සවැත් නුවර අපුත්තක කියලා. ඒ සිටුවරයාට දරුවෝ නෑ, නෝනයි මෙයා විතරයි හිටියේ. නෝනත් මලා ළමයි නෑ. දැන් සිටුවරයත් මලා. එයාගේ තිබිච්ච දේපල වස්තුව ආණ්ඩුවට අයිති වුණා. ස්වාමීනි මම දැන් ගියා. දැන් ඒ කාලේ එතකොට රජ්ජුරු යනවා බලන්න නේ. මම ගිහිල්ලා මම බැලුවා මේ රත්තරන් විතර 80 කෝටියක්. කෝටි 80ක රත්තරන් විතරක් මේ පුද්ගලයා ළඟ තිබිලා තියෙනවා. රිදී ගැන කියන්න බෑ කියන ගානක් පුදුමේ. ඒක නෙමෙයි කියනවා මේ මිනිහා කාපු වීපු කෙනෙක් නෙමෙයි කියනවා. හරි හමන්දියක් ඇඳලත් නැහැ කියනවා. කබල්ම කරත්තය තිබ්බා කියන නකුටු වෙච්ච හස්පේ හිටපු. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහරජ දැන් ගියා නිරේ. නිරේ ඉපදිලා කියනවා දැන්. නිරේ? දැන් රජුරන්ට එකපාරටම නිකන් ෂොක් එකක් වගේ ඇවිදුණා. ඇහුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආ නිරේද කියලා. ඔව් රජතුමනි ආ නිරේ කිව්වා. ආයි මන්ත ඇහුව යා තහවුරු කරගන්න මේ ස්වාමීනි භාග්‍යතුන් යා නිරේමද? නිරේ කිව්වා. කෙල්ල විස්තරයක් කළා කිව්වා මෙයා මීට බොහෝ ආත්ම ගානකට කලින් දීපු දානක විපාක කිව්වා ඔයාට ඒ දිගටම ඔයා හත් වතාවක් සිටුවරෙක් වෙලා හිටියා කිව්වා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දීලා ඊට පස්සේ කල්පනා කළා ශකේ මේක දුන්නට වඩා හොඳයි මිනිස්සෙකුට වැඩ කරන මිනිහෙකුට දුන්නා නම් වත්වත් බුදුලු ගා ගන්නවා. අර දීපු දෙය ගැන සතුටක් නැහැ. හැබැයි මෙයාට ඒ දීපු නිසා ආත්මභාව හතක් සිටුවරෙක් වෙලා හිටියා. හැබැයි හැමදෑම ඊට හැම ආත්මෙම හාමතේ. සල්ලි භාගේ තියෙනවා. දීපල වස්තුව තියෙනවා. කන්න හිතෙන්නේ. දැන් බලන්න විදුණු විදිහ අපිට හොයන්න පුළුවන්ද? අඳින්න හිතෙන්නේ. එතකොට හොඳ වාහනයක යන්න හිතෙන්නේ. සිටිවිල්ලක්වත් එන්නේ. ඔය අතර වාරේ මොකද උනේ මේ මුදල් පළහිලාවකට ඉඩකඩම් පළහිලාවකට යාගේ පුතෙක්ව මැරුවා වෙන ආත්මික. කොහා මියා මේ ආත්මභව හත සිට තනතුරු ලැබුණා. මියා පින්දහම් කරගත්තේ නැහැ. මියා කෑවේ බිව්වේ නැහැ. මියාගේ පින විපාක දීලා ඉවර වුණා. අලුතින් පින් මියා රැස් කරගත්තේ නැහැ. දැන් එයා නිරේ කිව්වා. එතකොට බලන්න මීට කලින් අපිට කලින් ජීවිතවල අපි කරපු අපේ දේවල් සමහරට අපිට මේ ජීවිතේ හොයන්න බෑ. එතකොට සමහරට මේ ජීවිතේදී අපිට ඒවා විපාක දෙනවා. මේ සමහර ධාර්මික මිනිස්සුන්ට කරදර වෙනවනේ. එතකොට එයාට හොයන්න බෑ. ඒක සමහරට ඒකේ කර්මේ වෙන ආත්මික කරපු එකක්. සමහරට මේ ජීවිතේ මිනිස්සෙක් හොඳට ජීවත් වෙනවා. මරණින් මත්තෙන් නිරේ. ඒ වගේ. දැන් මේක කියන දැන් මෙයා පව් කරන එක්කෙනෙක් ඉදලා මරණින් මත්තේ යා නිරේ උපන්නා. මේක තියෙන හොඳ වචනයක්. මිත්‍යා දෘෂ්ටි සමාදන් වීම. මිත්‍යා දෘෂ්ටි කියන එක හරි භයානකයි පින්වත්නි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා කොහොඹැටි වගේ කියලා. කොහොඹැටි වගේ කියන මිත්‍යා දෘෂ්ටි. කොහොඹැටි පැල වුණාම කොච්චර සාරවත් පොළොවක වුණත් කොහොඹැටියක් පැල කළොත් කොහොඹැටි සාරවත් පොළොවේ වුණත් වැඩෙනවා. එතන කොහොඹ ඇටේ හොඳට පැලවිලා කොහොඹ ගා හැදුනට පස්සේ කොහොඹ ගා යම් මුලක් ඇද්ද යම් පොත්තක් ඇද්ද යම් කොළයක් ඇද්ද යම් දල්ලක් ඇද්ද යම් මලක් ඇද්ද යම් ගෙඩියක් ඇද්ද පෙන් රහද තිත්තද තිත්තයි කියලා. මොකද හේතුව කොහොඹ ඇටේ තිත්ත නිසා. ඒ වගේ කියනවා මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටි මිදු පුද්ගලයා යමක් කියනවාද යමක් කරනවාද යමක් සිතනවාද ඒ ඔක්කෝගෙම උපද්දවන්නේ තිත්ත දෙයක් කියන. ඒ මොකද හේතුව අර දෘෂ්ටිය වැරදි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා එක්ක යාට කර්ම විපාකරිට දිට්ඨ ධම්ම වේදිනීමසින් එක විපාක ලැබෙනවා. එහෙම නැත්නම් උපපජ්ජ වේදිනීමසින්. උපපජ්ජ වේදිනීමසින් කියන්නේ ඊළඟ ආත්මය. දැන් අපි මේ ජීවිතය යමක් කරොත් සමහර විට අපිට ඒක මේ ජීවිතේම විපාක ලැබෙනවා. සමහරට මේ ජීවිතේ විපාක ලැබෙන්නේ නැතුව ඊළඟ ජීවිතේ විපාක ලැබෙනවා. සමහරට ඊළඟ ජීවිතේ විපාක ලැබෙන්නේ නැහැ. නමුත් නිවන් දක්නා ජාති දක්වාම ගින් මොන අවස්ථාවක හරි විපාක ලැබෙනවා. බුද්ධ දේශනාවක් තියෙනවා විපාක නොදී චේතනාව මුල් කරපු කර්ම විනාශ වෙන්නේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තව පුද්ගලයෙක් ඉන්නවා මෙලව සතු මරනවා සොරකම් කරනවා දස අකුසල් වලින් යුක්තව වාසය කරනවා. හැබැයි යා මරණින් මත්තේ දෙවියන් අතර ඉපදෙලා. මොකද හේතුව? එයා කලින් කරපු පින් තිබිලා තියෙනවා. ඒක කලින් ජීවිතයක යා කරපු පින් තිබිලා. දැන් මේ ජීවිතය පව කරලා. හැබැයි ඊට පස්සේ මෙයා මේ ජීවිතේ පව කළා. හැබැයි යාගේ අවසාන කාලය ආයේ පව ඔක්කොම අත්හැරලා. පව් ඔක්කොම අත්හැරලා පින් කරන්න පටන් අරගෙන අවසාන කාලේ පින් කරන්න පටන් අරගෙන මරණ කාලේ චාස් හෝති සම්මා දිට්ඨි සමත්තා සමාදින්නා. එතකොට යාගේ අවසාන කාලේ ඔව් සම්මා දිට්ඨි සමාදන් වෙලා. දුරයාට පුළුවන්කම තිබුණා යාගෙන් වෙච්ච වැරදි ඔක්කොම අත්හැර දාලා අවසාන කාලේ පිං රැස් කරගන්න යාට පුළුවන් වුණා. ඒක තමයි යා මරණින් මත්තේ ඔව් දෙවියන් අතර නැත්තම් සුගතියේ ගිහිල්ලා උපන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා හැබැයි යා යම්කිසි කර්මයක් කරලාද සිතින් කයෙන් වචනයෙන් පව් කළාද ඒවා එක්ක මෙලොව හරියට විපාක දෙනවා. ඒව නැත්තම් පරලොව හරියට විපාක දෙනවා. නිවන් දකින්නකම් හරියට ඒ විපාක දෙනවා. දැන් මේ ජීවිතයට මගහැරිලා ගියා. දැන් මේ ජීවිතේ පව් කර කර හිටියා. ඊළඟට යා ඒ පව් ටික ඔක්කොම අතහැරලා ධර්මයට ආවා. ඊට පස්සේ යා පින්දහම් කරන්න පටන් ගත්තා. ඒ නිසා යා සුගතිය ගියා. හැබැයි යාට ආයෙමත් ඒක කරපු පව්වල විපාක කැරකිලා එනවා. දැන් බලන්න මේ දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ මේ පුතජන පුද්ගලයාගේ ගමන මේ කියන්නේ. හරි භයානකයි මේ පුතජන පුද්ගලයාගේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ මේ සත්වයාගේ සසර ගමන හරි භයානකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම කෙනෙක් ඉන්නවා සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. සොරකමින් වැළකී, වරදිකාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන, හිස් වචන කීමෙන් වැළකී වාසය කරනවා. අනුන්ගේ දේවල් වලට ආසා නොකර ඉන්නවා. මෛත්‍රියෙන් වාසය කරනවා. සම්මාදිට්ඨියෙන් ඉන්නවා. එතකොට එයා මරණින් මත්තේ ගින් සුගතියේ උපදිනවා. ඒකට හේතුව තමයි අතීත ජීවිතෙත් කරපු පින් තියෙනවා. පස්ස කාලේ කරපු පින් තියෙනවා. ඒ නිසා මරණාසන්න කාලිතියා සම්මා දිට්ඨියෙන් යුක්ත වාසය කරනවා. මෙන්න මේකෙන් අවබෝධයක් නැතුව තමයි මේක තියෙන්නේ මරණ කාලේ චාස්සෝති සම්මා දිට්ඨි සමත්තා සමාධින්න. මෙතන කියන්නේ මරණ කාලේ කියන්නේ අවසාන කාලේ. මේක තේරුම් ගන්න නැතුව තමයි සමහරු කියන්නේ මේ චුති චිතේ තමයි. චුති චිත කියන්නේ ඒක ක්ෂණික පහළලි සිතක් නේ. මෙතන කියන්නේ එහෙම ගන්න නෙමෙයි. අවසාන කාලේ. අවසාන කාලේ යා සම්පූර්ණයෙන්ම ධර්මයට නැඹුරු වෙලා සම්මාදිට්ඨියෙන් යුක්ත වාසය කළා හිට යා මරණින් මත් ගිහින් සුගතියේ උපදිනවා. ඒ වගේම යා තව පින් කළාද එක්කේ පින් ඒ ජීවිතයට විපාක දෙනවා. එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ විපාක දෙනවා. එහෙම නැත්නම් නිවන් දකින්න කම්ම යාගේ පස්සෙන් ඒක එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුද්ගලෙක් ඉන්නවා පස්පව් දස කුසල් වලින් වැළකී වාසය කරනවා. සම්මාදිට්ඨියෙන් යුක්තව වාසය කරනවා. ඒ වුණාට එයා මරණින් මත්තේ ගිහින් නිරේ උපදිලා. මරණින් මත්තේ නිරේ උපදිලා. මේක ඉතින් ඒකට හේතුව කලින් ජීවිතේ කරපු පව්කමක් වෙන්න පුළුවනි. කලින් ජීවිතේ සංසාරේ කරපු පව්කමක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් යාට පස්සේ කාලේ සිදුවෙච්ච පවක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මරණාසන්න කාලේ එයාගේ මේ පින්පව් පිළිබඳ එයාගේ තිබිච්ච ආකල්පේ වෙනස් වීමක් වෙන්න පුළුවනි. එතකොට යාට හැබැයි යා දුගතිය උපන්නට යා රැස් කරපු පිනක් ඇද්ද? ඒව කවදා හරි යාට විපාක දෙයි. ඉතින් මේ නිසා අපිට පේනවා සමහර අය කියනවා අනේ අපි නම් පින් දහම් කළා වුණ තරම් තියෙනවා දැන් ඉතින් බය වෙන දෙයක් නැත. ඒ බය වෙන දෙයක් නැත කියලා කියන්නේ මේ ජීවිතය දිහා බලලා විතරයි. එයාට පෙවුණා දෙයාගේ අතීත ජීවිතය එයාගේ ජීවිතේ මොන තරම් දේවල් වුණාද කියලා එයා දැක්කද? දැක්කේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඒ නිසා කර්ම තියෙනවා. කර්ම තියෙනවා අකුසල් යට කරගෙන තව අකුසල් එනවා. තව කර්ම තියෙනවා කුසලයේ යට කරගෙන අකුසල එනවා. තව කර්ම තියෙනවා කරපු කුසල් මැඩගෙන තවත් කුසල්ම එනවා. තව කර්ම තියෙනවා කරපු අකුසල් මැඩගෙන කුසල් මතුවෙනවා. දැන් අපි ගත්තොත් ඔබට මතකද මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතේ බොහෝ අකුසල් කළා. ගිහි කාලේ බොහෝ අකුසල් කළා. ඊපස් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් උන්වහන්සේ ගැන කතා කරද්දී මුලින් ප්‍රමාද වෙලා හිට පස්සේ අප්‍රමාදී වෙනවද? එයාව බබලන්න ගන්නවා කියනවා. අබ්බා මුත්තු චන්දිමා වලාකුලින් නිදහස් වූ පුංසඳක්වගේ යා බබලන්න ගන්නවා කියලා. ඉතින් මේ අඟුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාති වඩිනකොට ළමයි ගල් ගහනවා අඹ ගස්වලට. ගල් ගිහින් වදිනවා අර හාමුදුරංගොළුයි. ළමයි ගල් ගහනවා මේ සෙල්ලම් කරන්න. ඒ ගල ගිහින් වදිනවා පාත්‍රේ. අහක තියෙන කටු කෑලිවල ගිහින් පැටලෙනවා. ඔන්න ඉතින් එනවා ඔළුවේ ලී පිරිලා, ලී වැක්කිරිලා, පාත්‍රේ බිඳිලා, සිවුරු විරාගෙන මේ පිණ්ඩපාතිකින් එන හැටි. එතකොට බුදුරජාන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේට කියනවා ශ්‍රේෂ්ඨ පුරුෂය ඉවසන්න. ඔබ බොහෝ කල නිරේ ගිහිල්ලා විඳින්න ඕන කර්ම ඔක්කොම ඉවරයි කියනවා. දැන් ඔබට තියෙන මේ ජීවිතේ මේ කය තිනකම් විඳින ටික විතරයි කියනවා. ඔබ බොහෝ කල නිරේ විඳව විඳවා සිටින්න තිබිච්ච කර්ම ඉවරයි කියනවා. එතන මේකෙන් අපිට එකක් පැහැදිලි. මොකද්ද? දැන් අපේ ජීවිත ගත්තොත් අපේ කර්ම ඉවරද? බොහෝ කල නිරේ ගිහිල්ලා විඳවන කර්ම අපේ පස්සෙන් කොච්චර තියෙනවද කියලා අපට පේනවද? බොහෝ කල සුගතියේ ඉපිද සැප විඳින්න තියෙන කර්ම ගැන අපට පේනවද? පේන්නේ නැහැ. හැබැයි මේ බොහෝ කල නිරේට එන කර්ම හෝ බොහෝ කල සුගතියට උපදින කර්ම හෝ බලපෑම තියෙන්නේ පුතඥන ජීවිතය මතයි. පුතඥන ජීවිතය ගැන බුදුරජාන් වහන්සේගේ උපමාවක් තියෙනවා ඔබට මතකද? ඒ තමයි පුංචි භාජනයකට දාපු ලුණු කැටි වගේ. ලුණපල සූත්‍රය අඟුත්තර නිකායේ තියෙනවා. පොඩි භාජනයකට, පොඩි වීදුරුවකට ලුණු කැටයක් දානවා. දැම්මහම මේ භාජනයේ තියෙන වතුර ප්‍රමාණය ටිකක් නිසා අර ලුණු කැටේ දිය වුණාම මොකද වෙන්නේ වතුරට? ඒ වතුර ලුණු රසයි. ඒ වතුර ලුණු රස වෙන්න හේතුව මොකද? වතුර ටිකක් තිබීම. වතුර ස්වල්පයක් තිබීම. භාජනයේ පුංචි වීම. භාජනයේ පුංචි වීම නිසායි ඒ විදිහේ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වගේ තමයි කියන පුතඥන කෙනෙක් සමහරවිට පොඩි එකක් කරන්නේ, පොඩි පවක්. ලොකු එකක් නෙවෙයි. නමුත් ඒ චූටි පව එයාව නිරේ අරගෙන යන්න ප්‍රමාණවත් කියලා. එයාව නිරේ අරගෙන යන්න ඒ චූටි පව ප්‍රමාණවත් කියනවා. ඒ නිසා පුතඥයාගේ ජීවිතේ අනුතුරුදායකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මහණෙනි, මේ ගංගානම් ගඟට ලුණු කැටයක් දානවා. ලුණු කැටයක් දැම්මම ගංගානම් ගඟට ගඟේ වතුර ලුණු රහ වෙනවද? නෑ. මොකද හේතුව? ගඟේ තා වැඩි ප්‍රමාණයක් වතුර තියෙනවා. ගඟ පළල් එකක්. ඒ වගේ කියනවා මේ මාර්ගඵල ලැබූ ශ්‍රාවකේ අර පොඩි පුතඥන කෙනෙකුම කරපු වරද මාර්ගඵලලාභී ශ්‍රාවකයෙකුගෙන් වුණත් වෙන්න පුළුවන් පොඩි වරද. හැබැයි ඒ වුණාට ඒ ශ්‍රාවකයාට අර වගේ නිරීගෙන යන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ කියනවා. එක්ක ඒකේ ජීවිතයේ විපාක දීලා ඉවර වෙලා යනවා කියනවා. දැන් මේකෙන් අපිට පේන්නේ මොකද්ද? මේකෙන් දැන් මේ මහා කම්ම විභංග සූත්‍රයේ ඇසුවට පස්සේ අපි මේකෙන් ඉගෙන ගත්තේ මොකද්ද? ඒ කියන්නේ කොයිතරම් පින්කලක් කෙනෙක් එයාට සංසාරයේ අකුසල විපාක ඉස්සරහට ආවොත්, එයා මරණ කාලේ වෙනස් අදහස් දැරුවොත්, එයා නිරේ යන්න ඉඩ තියෙනවා. කොයිතරම් පව්කලක් කෙනෙක් එයාට සංසාරයේ කරපු පින් තියෙනවා නම් මරණ කාලය එයින් අත් මිදලා තියෙනවා නම් එයාට සුගතිය යන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේ කාර්මයෙන් මේ සත්‍යාව ඇදගෙන මෙහෙව ගන්න තමයි මේක බර. බුදුරජාන් වහන්සේ පෙන්නා දෙනවානේ කම්මනා වත්ති ලෝකෝ. මේ ලෝකේ පවතින්නේ ඔව් කර්මයෙන්. කම්මනා වත්ති පජා. මේ සත්‍යා ප්‍රජාව පවතින්නේ කර්මෙන්. කම්ම නිබන්ධනා සත්තා රතස්සා නිව යායතු. මේ කරත්ති රෝදි ගැලවෙන්නේ නැතුව තියෙන්නේ රෝදි අර රෝදි හදට හයි කළ හිට අකුර ගහලා තියෙන නිසා. ඒ වගේ කියනවා මේ සත්‍යා මේකින් ගැලවෙන්න බැරුව ඉන්නේ කර්මයේ නැමැති අකුර ගහලා නිසා කියනවා. මේකෙන් ඈතර වෙන්න බැරුව ඉන්නේ. ඉතින් ඒ නිසා නුවණැත්තා මොකද කරන්න සුදුසු? නුවණැත්තා කල්පනා කළ යුත්තේ මොකද්ද? කුසල් කරන අතරේ, පින් කරන අතරේ ඉක්මනින්ම සද්ධානුසාරී වීම. එමනැත්තන් දම්මානුසාරී සද්ධානුසාරී වෙච්චෙක්කෙනා මහන්සි ගන්න ඕනි දම්මානුසාරී වීමටයි. එමකද මේ දෙන්න ගැනම බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් සද්ධානුසාරීද යමෙක් දම්මානුසාරීද සබ්බේතේ සග්ග පරායන. එක බුද්ධ වචනය. මොකක්දේ දම්මානුසාරීව ඉන්නවාද කෙනෙක් සද්ධානුසාරීව ඉන්නවාද ඒ සියල්ලෝම සුගතියෙහි උපදින්නෝය. දොර සද්ධානුසාරීද දම්මානුසාරීද ඒ අය සියල්ලෝම සුගතිය උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් පස්පව් දසා කුසලෙන් වැළකී සිටිනවාද ඒ සියල්ලෝම සුගතිය උපදිනවා කියන්නේ. යමෙක් පස්පව් දසා කුසල් යුක්තද ඒ සියලු දෙනා නිරය උපදිනවා කියන්නේත් නැහැ. මොකද හේතුව? ඒගොල්ලෝ සංසාරයේ කරපු දේවල් පස්සෙන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ වෙනස් වෙනස් උපතවල් කරා ගෙනියන්න පුළුවන්. ඒක නික තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළ යමෙක් සෝතාපන්න වුණොත් නියතු සම්බෝධි පරායනෝ ස්ථිරවම නිවන අවබෝධ කරනවා. ඊළඟට කීනා කීන නිරයෝ නිරේ නිරේ උපදින කර්මක්ෂය වෙලා කීන පෙත්ති විසයෝ ප්‍රේත ලෝකයේ උපදින කර්මක්ෂය වෙලා කීන තිරච්ඡාන යෝනි තිරිසං යෝනි උපදින කර්ම ෂේ වෙලා කීන ආපාය දුක්ගත විනිපාතෝ අපාය දුර්ගති විනිපාතයේ උපදින්න තියෙන කර්ම ෂේ වෙලා සෝතාපන්න කෙනා. ඒතර සෝතාපන්න වෙන්න කෙනෙක් කල්පනා කරනවා නම් එයාට එන්න තියෙන පළවෙනි පියවර දෙක මොනවාද? සද්ධානුසාරී ඒ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට මේ අපාය නිදහස් වෙලා කියන වචනේ පාවිච්චි කළා නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට පාවිච්චි කළා තියෙන්නේ මොකද්ද? අනිවාර්යෙන් මේගොල්ලෝ ඊළඟ ජීවිතේ. ඒ කියන්නේ මේ ජීවිතේ සද්ධානුසාරී වුණා ධම්මානුසාරී වුණා කියමු. එතකොට ඊළඟ ජීවිතේ සුගතියේ. ඒකත් රැකවරණයක් නෙමෙයිද? ඒකත් ආරක්ෂාවක්. ඊළඟ ජීවිතේ සුගතිය යනවා කියලා තමන්ට තමන් සද්ධානුසාරී එහෙම නැත්නම් ධම්මානුසාරී කියලා තමන්ගෙන දන්නවා නම් ඒතර තමන් දන්නවා තමන් ඊළඟ ජීවිතේ සුගතියේ. තමන් සෝතාපන්නයි කියලා දන්නවා නම් තමන් දන්නවා තමන් සතර අපායෙන් නිදහස්. එතකොට එයා මම සද්ධානුසාරී කියලා බෝඩ් එකක් ගහගෙන යනවද? නැහැ. මම සෝතාපන්නයි කියලා බෝඩ් එකක් ගහගෙන යනවද? අපි සුවන් වෙච්චාගේ සංගමයේ පිටම කියලා යනවද? එහෙම කරනවද? නැහැ. කිසි දවසක ධර්ම මාර්ගයට යන කෙනෙක් එහෙම කරන්නේ නැහැ. මොකද හේතුව? එයා නිහතමානී. ඒ ගුණධර්ම දියුණු කරගන්නේ තමා හුවා දක්වන්න නෙමෙයි අනුන් හේලා දක්වන්න නෙමෙයි. තමන් තුළ තිබෙන්නා වූ යම්කිසි ගුණයක් එක්ක යම්කිසි ලැබීමක් මුල් කරගෙන ඒ මුල් කරගෙන තමා හුවා දක්වනවා නම් අනුන් හේලා දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක අසත්පුරුෂකමක් කියලා. සමහර බුද්ධ දේශනාවක් තියෙනවා සත්පුරුෂ සූත්‍රය. මම දවසට ඒක කරන්න හිතාගෙන ඉන්නේ. ඒක තියෙනවා හරි ලස්සනට විස්තර කරනවා. කුලයේ හේතු කොටගෙන තමා උසස් කුලිය අනුන් පහත් කුලිය කියලා හෙලා දකිනවා නම් අසත්පුරුෂකමක් කියනවා. ලාභයේ හේතු කොටගෙන තමාට ලැබෙනවා අනිත් කෙනාට නැහැ කියලා හෙලා දකිනවා නම් අසත්පුරුෂකමක් කියනවා. දැනුම හේතු කොටගෙන තමාට දැනුම තියෙනවා අනිත් අයට නැහැ අසත්පුරුෂකමක් කියනවා. අසත්පුරුෂ ගැන විස්තර කරන කෙනෙක් ඉන්නවා ධ්‍යාන අවිඥා උපද්දවගෙන. අනිත් අය හෙලා දකිනවා අනිත් උන්ට ධ්‍යාන අවිඥා නැහැ මට විතරයි තියෙන්නේ කියලා. එතකොට මොකද්ද? අසත්පුරුෂකමක් කියනවා. ඉතින් මේ වගේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ මේ ගුණවත්කම් ඇති කර ගැනීම. අපි කියමු දැන් ඔන්න ගහක ඵල හට ගන්නවා. අඹ ගහක කියමු අඹ ගහක ඔන්න ඵල හට ගන්නවා. ගෙඩි හට ගන්නවා. දැන් ගෙඩි හට ගන්න අඹාත ඉස්සෙනවනම් මම කිය අඹාත ඉස්සෙනවනම් එතන මොකක්ද වෙලා තියෙන්නේ? න්‍යාය විරෝධී මහා විශාල විපර්යාසයක් එතන වෙලා තියෙනවා නේ. ඇයි ඒකේ න්‍යාය මොකද්ද? ගෙඩි හට ගත්තා නම් අඹ ගහේ, ගෙඩි මෝරනවා නම් ගහේ, ඒ අත්ත පාත්‍රීම තමයි ඒකේ ලකුණ. අත්ත පාත්‍රීම තමයි ඵල බරවීමේ ලකුණ. අත්ත ඉස්සෙනවා නම් ඵල තියෙද්දි එහෙනම් ඒ ඵල ඇතුලේ මොකවත් නැත. ඇයි බරට මොකුත් නැහැ නේ නන්නේ? එහෙනම් ප්ලාස්ටික් මොනවාරි ඉල්ලලා තියෙනවා. හැබැයි ඒවා වෙන්න බෑ. ඉතින් මේ වගේ මේ ජීවිතේ අවබෝධය කරා යෑමේදී දැන් අපි ගත්තොත් ධර්මඥානය අපිට ඇති වෙනවා කියලා ධර්මඥානය කැති වෙනවා නම් ඒ ධර්මඥානය අප තුල අපි පිහිටලා සිටිනවා නම් අපි ධර්මයේ හැසිරෙනවා නම් ලකුණ මොකක්ද ලකුණක් තියෙන්න ඕනේ ලකුණ මෙන්න මෙව්වා උපන්නා වූ ලෝභය ප්‍රහාණය කිරීමට යා මහන්සි ගන්නවා නම් උපන්නා වූ ද්වේෂය ප්‍රහාණය කිරීමට මහන්සි ගන්නවා නම් තමාගේ සිතේ හැටගත්තේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් මාන්නේ ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් තමන්ගේ හිතේ හටගන්න ඊර්ෂ්‍යාව ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් තමන්ගේ හිතේ හටගන්න ක්‍රෝධය ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් තමන්ගේ සිතේ හටගන්න බද්ධ වෛරය ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් තමන්ගේ හිතේ හටගන්න එකට එක කිරීම ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් තමන්ගේ හිතේ හටගන්න මාන්නේ ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා නම් එයාට ධර්මය අහුවෙලා එයාට ධර්මයේ තේරිලා එයා ධර්මයේ අර්ථ දන්නවා ඒ කිසිවකට මහන්සි නොගෙන කොහේ ධර්මයේ කියෝක යනවා නම් එයාට ධර්මය අහුවෙලා නැහැ එයා ධර්මයේ අර්ථ දන්නේ නැහැ එයා ව්‍යංජනය කර්තබාගෙන යන කෙනෙක් ධර්මයේ තියෙන අර්ථ ව්‍යංජන කියලා දෙකක් නේ ව්‍යංජන කියලා කියන්නේ ප්‍රකාශය අර්ථය කියන්නේ ප්‍රකාශය තුලින් ඉලක්ක කරන දේ එතකොට මේ ප්‍රකාශය තුලින් ඉලක්ක කරන දේ කරා යන්නේ නැතුව ප්‍රකාශය කරේ තියාගෙන යනවනම් එයා ව්‍යංජනයේ කරේ තියන් යන කෙනෙක් නමුත් මේ ප්‍රකාශය හිතට අරගෙන ඒකෙන් අදහස් කරන දේ ඇති කරගන්න හදනවා නම් එයා අර්ථය කරා යන කෙනෙක් එහෙමයි මේ ධර්ම මාර්ගයේදී තේරුම් ගන්න තියෙන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේ විදිහට දැන් අපි ගත්තොත් එහෙම පින්වත්නි මෙවන් යුගයක අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශන අහලා දැන් අපි ඔන්න අද අහුව මහා කම්ම විභංග සූත්‍ර දේශනාව මහා කම්ම විභංග සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා හොඳ පාඩමක් මොකද්ද මේකේ වැදගත්ම කරුණ තමයි කුසල් කරන්න ඕනේ අකුසල් වලින් මිදෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වීරිය කරන්න ඕනේ මොකද එතනමයි අපිට පිලිසරණ තියෙන්නේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දැන් මේක දුකක් කියලා යා තේරුම් ගන්න මහන්සි ගන්නවා නම් මේක හටගන්න හේතුනේ කෙලෙස් කියලා යාට අවබෝධයක් තේනවා නම් යාතර කෙලෙස්ම උපද්දවයිද නෑ මේ කෙලෙස් ප්‍රහාණය කර යුතුයි කියන අදහස යාට එයාට තියෙනවා එතකොට මේ තණ්හා ප්‍රහාණය කළ යුතුයි කියන අදහස යාට තියෙනවා තණ්හා නිරුද්ධ වෙච්ච දවසට යා දුකෙන් නිදහස් කියන අදහස තියෙනවා ඒ සඳහා කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීමයි කියන දර්ශනයත් එයාට තියෙනවා දැන් අපි කියමු ලෝකෙ කියන්න පුළුවන් කියලා ආ මේ ඥානানন্দ කිව්වට ඔක කරන්න පුළා එකක් නෙමෙයි කියලා ඒකත් පිළිගන්නත් ඒවා ප්‍රතික්ෂේප කරන්නත් එපා නුවණින් විමසන්න ඕනේ තමන් ස්වාධීනව කොහොමද සම්මා දිට්ඨිය ඇති කර ගැනීම බැරිදක්ද ඒ කියන්නේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් විමසීම බැරිදක්ද දුක්ඛ සමුදය නුවණින් විමසීම බැරි දෙයක්ද නිරෝධය දුක්ඛ නිරෝධී නුවණින් විමසීම බැරි දෙයක්ද මාර්ගයේ බැරි දෙයක්ද කියලා විමසනකට තමන්ට තේරෙනවා බැරිද පුළුවන්ද කියන එක තමන් බලන ලෝකේ කාටවත් බැරිද මේ වැඩි ඊට පස්සේ බලන සම්මා සංකප්ප නික්කම සංකප්ප අව්‍යාපාද සංකප්ප ආවිත සංකප්ප ඇති කරගන්න පුළුවන්ද බැරිද කියලා බලනවා නුවණින් කල්පනා කරාම පේනවා මේක වීරියවන්ත කෙනෙකුට නුවණින් විමසන කෙනෙකුට කැප වෙන කෙනෙකුට පුළුවන් ඊළඟට බලනවා සම්මා වාචා ඇති කරගන්න පුළුවන්ද බැරිද කියලා තමම විමසා බලනවා බලනවා බොරුවෙන් වැළකී ඉන්න බැරිද කේලම් කීමෙන් වැළකී ඉන්න බැරිද හිස් වචන කීමෙන් වැළකී ඉන්න බැරිද පරුස වචන වැළකී ඉන්න බැරිද කියලා බලුවාම පේනවා වීරියකලුත් නුවණින් කල්පනා කළොත් පුළුවන් ඊට පස්සේ බලනවා සම්මා කම්මන්තේ ඇති කරගන්න බැරිද මොකද්ද සතු මෙරිමින් වැලකී සිටීම සොරකමින් වැලකී සිටීම කාම මිත්‍යාචාරයෙන් වැලකී සිටීම බැරිද යද්ද කියලා බැලුවම පේනවා පුළුවන් එහෙනම් වීරියවන්ත කෙනෙකුට සීය තියෙන කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට පුළුවන් ඊළඟට බලනවා ධාර්මික ජීවත් වීම බැරිද යද්ද කියලා බැලුවම පේනවා ධාර්මික ජීවත් වීම වීරිය තියෙන කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට සීය තියෙන කෙනෙකුට පුළුවන්. එතන සම්මා වායම බලනවා. සම්මා වායම කියන්නේ මොකද්ද? උපන් අකුසල් ප්‍රහාණය කිරීම බැරි දෙයක්ද කියලා බලනවා. බැලුවම තමන්ට පේනවා නෑ උපන් අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. නූපන් අකුසල් නූපදායින්ද බැරිද කියලා බලනවා. බලනකට පේනවා නූපන් අකුසල් නූපදායින්ද පුළුවන්. නූපන් කුසල් උපදවන්න බැරිද කියලා බලනවා. බැලුවම පේනවා නූපන් කුසල් උපදවන්න පුළුවන් උපංකුසල් දිනු කරගන්න බැරිද කියලා බලනවා. ඒකත් පුළුවන්. ඊළඟට බලනවා ඊමසලා සම්මා සති කායානුපස්සනාවෙන් වාසය කිරීම බැරිදයක්ද? මොනවද කායානුපස්සනාව? සීයෙන් සිටීම ආනාපාන සති. ඊළඟට අසුබ වශයෙන් මේ දෙතිස් කුණපෙන් බැලීම ධාතු මනසිකාරී ඉරියව් මේක බැරිදයක්ද කියලා. බලද්දි පේනවා නෑ මේක පුළුවන් අය ඉන්නවා. වීරිය තියෙනවා නම් සීය තියෙනවා නම් නෝන තියෙනවා නම් මේ වැඩේ පුළුවන්. ඊට පස්සේ මහන්සි ගන්නවා සම්මා සතිය තුල සීය පිහිටුව ගන්න. එතකොට බලද්දි බලන සමාධියකට මොහොතකට හරි සමාධිය වැඩිච්ච ඕන තරම් කීනවා. ඉතින් සම්මා සමාධියත් පුළුවන්. එහෙනම් කවුරු හරි කියනවා නම් මේ ලෝකයේ මේ ධර්මයේ හැසිරෙන්න බෑ. අර ධර්මයේ හැසිරෙන්න සිතන ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ධර්මයේ හැසිරෙන සහ ධර්මයේ හැසිරුණ සියලු දිනාට යා ගරහනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ හිතසුව පිණිස යහපත පිණිස සැපේ පිණිස බොහෝ කල් යහපත පිණිස ලෝකානුකම්පාවෙන් යම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කළාද ඒකටත් යා ගරහනවා. එතකොට ඒක යාගේ සම්මා දිට්ඨියද ඒක මිත්‍යා දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය අධිකටම සමාදන් වෙලා හිටියොත් මරණින් මත්තේ කොහේද? නිරේ. ඒ නිසා කවුරුවක් කිව්වොත් නෑ මේ ධර්ම මේ කාලේ අවබෝධ කරගන්න බෑ, මේ කාලේ ධර්මය අවබෝධ කරගන්න බෑ, ධර්මය හැසිරෙන්න බෑ, බොරු දේවල් මේ මේ ඥානන්ත මේ ප්‍රසිද්ධ වෙන්න කියන කතා කියලා කිව්වොත් පිළිගන්නත් ඉවා ප්‍රතික්ෂේප කරන්නත් ඉවා විමසල බලන්න. ඔන්න විමසල බලන විදිය. එතකොට තේරේවි යමෙක් චෝදනා කරනවා නම් මේ ධර්මයට යා හිතසුව පිණිස පිළිපන් කෙනෙක් නෙවෙයි. එයා අහිත පිණිස දුක් පිණිස පිළිපන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි මේ සද්ධර්මයේ වැරදි අර්ථකථන දුන්නාම අතුරුදහන් වෙලා යනවා. මේ සද්ධර්මයේ වැරදි අර්ථකථන දුන්නාම අතුරුදහන් වෙලා යනවා නම් එයා ලෝකයට හිතසුව පිණිස පහළ වෙච්ච පුද්ගලෙක් නෙවෙයි කියනවා. එයා ලෝකයට අහිත පිණිස දුක් පිණිස පහළ වෙච්ච පුද්ගලෙක් කියනවා. ඒ නිසා පින්වතුනි අපි සියලු දෙනාම ලෝකයේ හිතසුව පිණිස පහළ වෙච්ච අය බවට පත් වෙන්න ඕනේ. ලෝකයේ සැපේ පිණිස පහළ වෙච්ච අය බවට පත් වෙන්න ඕනේ. ලෝකයේ සත්පුරුෂයෙ බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා අපි පිළිසරණ කරගන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයයි. ඒ නිසා අපිට අපට තියෙන්න ඕනේ ස්වාධීන බුද්ධියක්. මොකද්ද යමක් පිළිගන්න ඕනෙත් නැහැ. යමක් ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මධ්‍යස්තව නුවණින් විමස විමස බලන්න. එතන නුවණින් විමස විමස බලන ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ස්වකාතයි. මනාකොට දේශනා කළ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සම්දිට්ඨිකයි. මේ ජීවිතේදී අවබෝධ කරන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අකාලිකයි. කල් නොයවා විපාක දෙන්න ඕනෑම කාලයක අවබෝධ කළ හැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඒහි පස්සිකයි. ඇවිත් බලන්න කියලා කිව හැකි දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕපනායිකයි. තමා තුළට පමුණුවා ගන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඔව් ප්‍රඥාවන්තයින් තම තමන්ගේ නැන පමණින් අවබෝධ කරගන්නා දෙයක්.